අන්න ඒ නඩත්තු අපි තුල තියෙනවා නම් අපි තේරුම් ගන්න ඕනේ ලෝභය නිරෝධ වෙලා නැහැ. ඒකව දැන් අපට දෙන්න දෙයක් හැමදේම අත්හැරලා නැවිලා ඉන්නේ. එතකොට දැන් හැමදේම දීලා ඇවිල්ලා ඉන්නේ මොකවත් නැහැ කියන මානසිකත්වය තුලින් ලෝභය සම්පූර්ණ වෙලාද? එහෙම සම්පූර්ණ හැමදේම දීලා පැවිදින ඔක්කොම අනාගාමි වෙන්න එපාය. කරපටි බඳිනකොටම අනාගාමි වෙන්න එපාය. එහෙම වෙන්නේ නැහැ. එහෙම මානසිකත්වයක් ඇදෙන්නේ නැහැ. එහෙනම් මේ හැමදේම අත්හැරලා ඇවිල්ලත් මොකවත් නැත්තම් මොකද ඒකට හේතුව? මේ විදියට වෙන වෙන නාම රූප වලින් මේ කෙලස් ටික තියෙනවා. වෙන වෙන ස්වරූප වලින් මේක තියෙනවා. වෙන වෙන ඇඟිලි වලින් ඔබ පවතිනවා. සමහර කට්ටි කියන අපිට රාගෙ නැහැ. රාගෙ නැහැ. රාගෙ නැහැ කියලා කිව්වට දැන් ආහාර වල රාගයක් නැද්ද? ආහාර වල රාගය තියෙනවනේ. රස වල රාගයක් නැද්ද? ස්පර්ශ වල රාගයක් නැද්ද? ඒ පිරිකන සමහර දේවල් වලට හරි කැමැති. ඒක රාගයක් තියෙන. ඒකට ඡන්දෙ වැඩි යාට. එහෙනම් මේ විදිහට ඒ රාගය අර ක්‍රමයට නැහැ. හැබැයි වෙන ක්‍රමයකට තියෙන්න පුළුවන්. ද්වේෂය නැහැ. කිසිම කෙනෙකුට වචනයක් කියන්නේ නැහැ. කිසිම දෙයක් මොකවත් කරන්නේ නැහැ. හැබැයි රාත් වෙලත් නැහැ. මේ මෙච්චර නියතමානි මෙච්චර සංසුන් එක්තැනට වෙලා විවේකයෙන් ඉන්න උත්තමයෝ ඇයි මේ රාත් වෙන්නේ නැත්තේ? මොකද්ද ප්‍රශ්නේ කියලා බලනකොට එක එක කෙනාට කතා කරන මොකටද ඔයගලන්ට ඕන වඩාක? දැන් මේක මේ ද්වේෂයක් නෙමෙයිද? ද්වේෂය නැහැ. එක්කෙනෙකුට මූණ බලන රවල නැහැ. වචනයක්වත් කතා කළ නැහැ. මොකද ඇතුලේ පවතින්නේ? කාවත් හදන්න ඕනේ නැහැ, මාව හදාගන්න එපා. මම එක එක්කෙනාව හදන්න මිනිස්සු හැදෙන්නේ නැහැ ලෝකේ. තරහා. ඒ තරහාටයි කතා කරන්නේ නැත්තේ. ගියා තමන්ගේ පාඩේ වැළඳුව ආව කවුරු කෑවත් නැත මට පාන්නේ නැහැ. මගේ කම් වුණා නම් ඇති. තරහා. එතකොට මේ දානශාලාවට සංවරව ගිහිල්ලා තියෙන්නේ තරහෙන්. කතා බහ නොකර බිම්බලාගෙන ගිහිල්ලා තියෙන්නේ තරහෙන්. එතකොට දැන් මේ හැමතැන වැඩිලා තියෙන ද්වේෂය නෙමෙයිද? එහෙනම් මේ විදියට අපි නොදැනුවත් ලෝභ දේශමෝහ ප්‍රසිද්ධි ඉරියව්වලින් එන්නේ නැති වෙන්න පුළුවන්. බඩමුට්ටු වලින් ලෝභය නැති වෙන්න පුළුවන්. කතා වලින් ద్వේෂය නැති වෙන්න පුළුවන්. ඉරියව් වලින් රාගය නැති වෙන්න පුළුවන්. හැබැයි සිටිවිලි වලින් නොදන්න දේවල් වලින් තවත් කෙනෙකුට හඳුනා ගන්න බැරි විදිහට මේවා තියෙන්න පුළුවන්. රාත් කියලා කියන්නේ ඒවත් හදන්නට ඕනේ. ඒ සංගවිච්ඡ දේ නොතේරිච්ඡ දේ අපිට තේරුම් ගන්න බැරි වෙච්ච දේ ඔක්කොම තේරුම් අරගෙන සංගවිච්ඡ දේවල් ඔක්කොම හදන්න ඕනේ. උන්වහන්සේ හොඳ අත්දැකීමක් ලැබලා තිනවා අපට. හොඳ මේ අත්දැකීමක් ඒක අපිත් එක්ක බෙදාගත් එක. කාන්තාවක් දැක්කම ලස්සනයි කියන සංඥාව ආවට පස්සේ ලස්සනයි නම් අපට පෙන්වන්නේ ඒකේ ලස්සන වෙන්න හේතුව කියලා. එතකොට සිත අපෝසත් වෙනවා ලස්සන පෙන්වන්න. ඇයි? සිත දන්නවා කාන්තාව කියන්නේ ලස්සන කෙනෙක් නෙමෙයි. සේනාසන කියන ඒවත් ලස්සන නෙමෙයි. දියලි ඒවත් ලස්සන නෙමෙයි. මේ ඔක්කොම සෙනෙහෙන් සෙනෙහෙන් තප්පරෙන් තප්පරට අනිත්‍ය වෙලා පිළිකුල් වෙලා ජීර්ණේ වෙලා නැති වෙලා යන ස්වභාවයක් මේක තුළ පවතින. එහෙනම් මේ ලෝකෙ කිසිම දෙයක් ලස්සන නැහැ. ඒක සිත දන්නවා. එහෙනම් මේ දැක්කම ලස්සනයි කියලා සංඥාවක් ආවනේ. අපි දන්නවනේ ආවනේ එකක්. නැත්තම් මේක එන්න විදියක් නැහැ. ආවේ කොහොමද? රාගය දන්නවා යා ලස්සනයි කියලා. රාගයයි දන්නේ ලස්සනයි කියලා සිත දන්නවා ඒක කැතයි කියලා. එහෙනම් අපේ ඇඟිම් වලට නිතරම අපි කෙලස් වලට අහු වෙනවා. බුද්ධියට අහු වෙන්නේ නැහැ. ඒකයි කියන්නේ ඇඟිම් පාලනය කරගෙන බුද්ධියට ඉඩ දෙන්න කියලා. ඇයි? බුද්ධිය ඉස්සලා ආවොත් බුද්ධිය දන්නවා. අපේ ප්‍රඥාව දන්නවා කෝකද හරි කෝකද නිවැරදි කියලා. හැබැයි ඇඟිම් දන්නේ නැහැ. ඇඟිම් වල තියෙන මොකද්ද? සෙනෙහස, මා කරුණාව, රාගය, ලෝභය, වෛරය මේවා දන්නේ. මේවා ඇඟිම්. අපි තුල ඇති වෙන එක්තරා මේ ඉරියව්වක් ඉමෝෂන් කියලා කියනවා. එතකොට අපි ඇඟීමක් ඇති වෙනවා වෛරයක්. වෛරය දන්නවද හොඳ නරක? නෑ. එයා දන්නේ පරිගන්න විතරයි. රාගය හොඳ නරක දන්නේ. එයා දන්නේ කාමයේ විඳින්න විතරයි. එතකොට රාගය දන්නවා මෙයා ලස්සනයි. හැබැයි සිතෙන් ආනවා ලස්සන නම් කියන්න නෑ. ලස්සන නෑ. එයා හරි ගඳයි. එයා වයසට යනවා. කිරියම්ම වෙනවා. දාඩිය පෙරාගෙන කොඳු වෙලා ඇරමිටෙන් යනවා. ටික දවසක් යනකොට එයා මැරෙනවා. ඒක ලස්සනයි කියේ නෑ. එයා ලස්සන නෑ. එයා වරගෙන ගිලා නඩත්තු කරන්න ගියාම මේ සංසාරම කලකිරෙන තරම් පස්න. මෙයා මේම පේන්න හිටියට මෙයාට සෙනිකෙන් තරහා යනවා. ඒ තරහා විඳ ගන්න බැරුව වාබෝතල් හොයනවා. ඕම ලස්සනට හිටියට මෙයා හරියට කනවා. මෙයාට කන්න දෙන්න ගියාම අපේ භාණ්ඩාගාර ඉස්සෙනවා. මෙයා ලස්සනට මෙමෙ හිටියට මෙයාට ඇඳුම් ටික ගන්න අම්බ කරන්න ගියාම පෑවිස අතර මදි අම්බ කරන්න. අර සිත කියන මේ කරුණ ඔක්කොම ගත්තා වාගේ නෙමෙයි විඳින්න ගියාම අවුරුදු 50ක විතර පරිප්පුවක් කන්න වෙන්නේ. පේන්න ලස්සනට ඉන්නවා. යාගේ නඩත්තු වීදම දවසට 3000යි. අම්බෙන් රුපියල් 1000යි 2000ක් මොනවා කරන්න කොහොමද හොයන්නේ? එහෙනම් මේවා නඩත්තු මේ සිත දන්න ඒ කරුණු ඔක්කොම. ඒක තුළ තියෙන යථාර්ථයේ සිත දන්න බෑ රාගය දන්නේ. රාගය කියන හරි ලස්සනයි. එක විනාඩියක් හරි කමන්න එයත් එක ජීවත් වෙන්න උත්සාහ කරන්නේ. එයා ලස්සනයි. රාගය ඒක දන්නේ නෑ. රාගය ඒකට තේරුම් ගන්න නෑ. රාගය කියන මහමුතු එකක්. ඒක මත්ත්‍ය අවිද්‍යාවක්. එන යමක් දැක්කම වටිනවා කියලා කියනවා. මේක හරි වටිනවා. කවුද ඒ දකින්නේ? ලෝභයයි දකින්නේ. ලෝභයට වටිනාකම පේනවා. සිතින් ආනවා වටිනවද පුතා? ආ නෑ. ඇයි? බැටරිය මාස 3යි. ඒක ඊපස්සේ ඒක නවතිනවා. ආ මොකද්ද? ලක්ෂපාන දාලා තියෙන ලක්ෂපාන මාස 3යි නේ ඒක දාලා තියෙන. මාස 3නේ මේ කට්ට නවතිනවා. එතකොට වැඩක් නෑ. මේක කොහෙර හඩේකට තියන්න වෙන්නේ. ආ එහෙමද? හැබැයි ලස්සනයි කියලා කිව්වේ ඒක දන්න වටිනවයි කියලා දන්නේ ලෝභය. එහෙනම් අපේ තියෙන කෙලෙස් වලට අනුව යම් යම් අදහස් පාල වෙනවා. අදහස එන්නේ මොන කෙලෙසයක් අරාද කියන එක දැනගන්න ඕනේ. ලස්සනයි කියලා කියන හැම තැනම එන්නේ රාගයේ මුල් වෙලා. රාගයේ හේතු වෙලා තමයි ලස්සන පේන්නේ. වටිනාකම් පේන්නේ හැමතිස්සෙම ලෝභයේ මුල් වෙලා. පරිගැනීම එන්නේ අනිවාර්යම ද්වේෂයේ මුල් වෙලා. අර මනුෂ්‍යයා එනවනේ මේ මනුෂ්‍යයා තමයි මගේ අර මේ එනේ වීකපුවරෙන් මේ මේ මනුෂ්‍යයා තමයි අපේ පෞල් ජීවිත අවුල් කළේ ඔම කියලා එනවනේ ඒ පරිගැනීමන්නේ කවුරින්දද? ද්වේෂය නිසා. එහෙනම් අපි තුල තියෙන කෙලෙස් වල ස්වභාවයන් යම් යම් ස්වરૂප වලින් මතුවෙනවා. හැබැයි සිතෙන් හවුවාම සිත කියනවා ඒ මේකක් නෑ. අතුර නෑ. එයා ඒ කරපු වැඩෙන් තමයි අද මානකම ලැබිලා තින්නේ. ඒ මනුෂ්‍යයා එම කරපු නිසා නේද බැඳින් කැඩුනේ. නැත්තම් ජීවිතේ පූජා කරන තරම් බැඳිලා නම් කවදාද අපි බැඳින් කඩන්නේ? බැඳින් කඩන්න බෑ. ඒ උත්තරම ඇවිල්ලා අර මිනිසුන්ගේ දුර්වලකම් මතු කරලා අපේ බැඳීම සම්පූර්ණම රතිඤ්ඤ කරලා දැම්මගා ඩෝංගල පුපුරලා ගියා. බැඳින් තියා දකින්නවත් කැමති නෑ. එහෙනම් මේ තරම් ශ්‍රේෂ්ඨ මානසිකත්වය පූජා කළේ මනුෂ්‍යා නේද? ඒ මිනිස්සේ බැඳීම කැඩුවේ නැත්තම් ආර්ය ශ්‍රාවකෙක් වෙන්නේ නෑනේ. මානකම ලැබෙන්නේ නෑනේ. එයා මට යාපතක මේක සිත දන්නවා. හැබැයි අර වෛරය දන්නේ නෑ. වෛරය දන්නේ පරිගන්න විතරයි. මේ හැමදේම ජීර්ණ වෙන හැමදේම දිරාපත් වෙනවා පරණ වෙනවා මේක සිත දන්නවා. හැබැයි ලෝභය දන්නේ ලෝභය දන්නේ මේක වටිනවා එන ඔක්කොම එකතු කරනවා. මේගොල්ලෝ කුණු කුඩල් මේගොල්ලෝ හරි ගඳයි. මේගොල්ලෝ නඩත්තු කරන්න බෑ. මේගොල්ලන්ගේ අඩුපාඩු ගත්තාම මේ මිනිස්සුන්ට මේ බත්කාල නිදා ගන්න හම්බෙන්නේ නැහැ ගෙදරක. ඒ තරම් අඩුපාඩු. ඒගොල්ලන්ගේ ඒ දුර්වලකම් ඔරොත්තු දෙන්නේ නැහැ මනසකට. ඒ තරම් දුර්වලකම්. හැබැයි මේක සිත දන්නවා. හැබැයි රාගය දන්නේ එයා හරි ලස්සන, එයා හරි උරුබූටි. ඒ රාගය දන්නේ ඒ ටික විතරයි. එහෙනම් මේ රාගය, ලෝභය, මෝහය, වෛරය කියන මේ තියෙන මූලික හේතු නිසා මේ හේතුෙන් අටගන්න ඵලය කුමක්ද? ඒක නිර්මාණය වෙන චිත්තවීති මොකද්ද කියන එක පිළිබඳව හොඳට 100න් ඉන්න පුළුවන් නම් ලස්සනයි. රාගය ඔළුව දාලා බැලුවා නේද? ටග්ගල එයා දන්නා මේ රාගෙන් තමයි මේ කාවි කියලා. වටිනවා නම් මේ හයිබ්‍රිඩ් තාක්ෂණේ ආ ලෝභය ඇතුලේ තාම ඉන්නව නේද? තාම ගිහිල්ලා නැහැ වාගේ. බලන්නකො මේ මනුස්සයා කිසිම සිල් නැන්නේ මුදේ පාන්දර බීලා පලියන වෛරය, ද්වේෂය ඉන්නව නේද ඇතුලේ තාම? ඒ විදිහට අර ඵලේදියා බලනකොට ඇතුලේ තියෙන හේතුව දකින්නවා. හේතුඵල ධාමයේ නිරෝධ කරනවා. මේ විදිහට මොහොතෙන් මොහොත අපි තුල ඇතිවන සියලුම චිත්ත වීති මොන අකුසලයක් මුල් කරගෙන දාවේ කොමක් අරඹයාද මේ කෙලියට ආවේ? ඒක විනිවිද ලස්සන්ට 100න් දකින්නවා. මේක පුරුදු කරන්න, පුහුණු කරන්න. වැඩිලිද මොකද පැටලිලි වැඩිද? දැන් උදාහරණයක් වශයෙන් කියමු අපිට ටෝච් එකක් තියෙනවා. කැලෑවල් වල ඉන්න නිසා අපට පාවිච්චි කරන්න ටෝච් එකක් තියෙනවා. හැබැයි ටෝච් එක වටින එකක්. රුපියල් 80ක් වටිනවා ඒ ටෝච් එක. දැන් අපිට ලොකු ප්‍රශ්න හැමතැනම තියෙන රුපියල් 10යි 20යි ටෝච්. මේක 81ක්නේ. ඒ නිසා මේක ගොඩාක් පරිස්සම් කරනවා. කාලයක් කමටන් වඩනකොට අපට වැටහෙනවා මාර වැඩි. මම මේ ටෝච් එකට බැඳිලානේ. මේ ටෝච් එක වටින නිසා මම නිතරම මේක අතේ තියාගෙන ඉන්නවානේ. ඔඩොක්කේ තියාගෙන ඉන්නවානේ. කොට්ටේ ළඟින් තියාගෙන නිතරම අල්ලලා බලනවානේ මේක. එහෙනම් මම මේ ටෝච් එකට බැඳිලා කියලා දැන් අපි අනිත්‍ය සංඥා වඩනවා. ටෝච් එකට දැන් මාස 3යි. තව අවුරුද්දක් යනකොට මේ බැටරියේ කාලය ඉවර වෙනවා. charge වෙන්නේ නැතුව යනවා. බැටරිය හොයන්න ගියාම අලුත් අලුත් මාදිලි ගොඩක් ආපු නිසා ඒවට අදාළ බැටරි වෙළඳ පොලේ තියෙනවා. මේකේ බැටරි හොයාගන්න බැරි වෙනවා. බැටරි හොයලා හොයලා කලකිරිලා මේක වටින නිසා බැඳීමකින් ඉතපු නිසා කාලයක් මේක නඩත්තු කරලා පස්සේ නිකන් ඉඩක් අල්ලාගෙන ඉන්නවා. මේක වැඩකුත් නැහැ, නිකන් බොරුවට කිසිම දෙයක් නැහැ කියලා පස්සේ අපිට විසිකරන්න වෙනවා. මෙන්න මේ මානසිකත්වයෙන් මේකේ අනිත්‍ය සංඥාව දැක්කාම අට්ටික සංඥාව මිනිස්සෙක් දිහා වඩනවා වගේ මේකේ පිළිකුල් සංඥා වඩනවා අපි මේක මේ දිරාපත් වෙනවා. වැඩුවාම දැන් ඒකේ වටිනාකම නැතුව යනවා. මෙතන ප්‍රශ්නයක් තියෙනවා. මොකද ඒ ප්‍රශ්නේ කියලා බැලුවාම යම්කිසි නාමයක් රූපයක් අනිත්‍යයි කියලා වඩනවායි කියලා කියන්නෙම එයා තුළ අහුවෙන ස්වභාවයක් තියෙනවා. ඒ අහුවෙන ස්වභාවයෙන් ගැලවෙන්න තමයි අරකක් වඩන්න අවශ්‍ය වෙන්නේ. එනම් මේ ආහාරය පානයක් දකිනකොට අපිට ඒක කන්න ඕනේ බොන්න ඕනේ කියන සංඥාව එන්නේ නැත්තම්, කටට කෙලෙන්නේ නැත්තම්, ප්‍රියතාවය එන්නේ නැත්තම් ඇත්තටම පිළිකුල් භාවනා වඩන්න ඕනේද? අවශ්‍ය නැහැ. හැබැයි දැක්කම අපිට කන්න හිතෙන ඒක ආසයි, ඒක ගන්න ඕනේ, ඒක මේ රස මොකද්ද කියලා බලන්න. එතකොට පිළිකුල් සංඥාව වඩන්න ඕනේ. එහෙනම් රූපයක් දැක්කාම සංඥාවන් සංස්කාරයක් ඇස කන දිව නාසය සමසිතට ගෝචර වුණාම එකපාරටම අපි අනිත්‍ය වඩන හේතුව පුතුජන ස්වභාවය ඉන්න කාලේ. ඇයි අපි මේකේ මේ ඇත්ත කතාව දන්නේ නැහැ? ඒ නිසා මේවා අනිත්‍යයි, මේවා දුකයි, මේවා කර්මානුරූපී හේතුඵල ධාමට අනුව එන්නේ. මේක අතීත සංඥාවක්, මේක අනාගත සංඥාවක්, මේක වර්තමාන සංඥාවක්, මේ නාම රූප ඇති වෙලා නැති වෙලා යන එකක්, මේකේ ලෝභ දේශ මොහ ඇති වෙනවා, මේ නිසා මගේ සිත මේ කැළඹෙනවා, මේ වගේ මේ කරුණ කාරණා 84,000ක් විතර අපි වඩනවා. ඇයි? අපි පුතුජනයි හැම පැත්තෙම අපි අවු වෙනවා. ඇත්තටම මේවා වඩන්නේ අවුවෙන්නේ නැති නිසාද, අවුවෙන නිසාද කියලා ප්‍රශ්න දෙකක් ඇහුවාම අපි ටක් ගාලා අත උස්සනවා. මේ අවුවෙන නිසා මේක වඩන්නේ. එන යම් කිසි කෙනෙක සම්මාදිට්ඨියට පැමිණියොත් එයා යම් කිසි අවස්ථාවක මේ නාම රූප සැබවින්ම ප්‍රත්‍යක්ෂ කරලාගෙන දකින්න පුළුවන් වුණොත් දැන් එයාට තේරෙනවා මේකේ මේ අනිත්‍ය වඩන්න දෙයක් නැහැ. පේනවා. ඉතින් මට ප්‍රශ්නයක් නැත්තම් ඇත්තටම මට ඒක අනිත්‍ය කරන්න අවශ්‍ය නැහැ. දැන් යමක් දන් දෙන්නේ ඇයි? අල්ලාගෙන ඉන්න බැරි නිසා. එයාට තියෙන ප්‍රශ්නේ අල්ලාගෙන ඉන්න බෑ. ඒ නිසා එයා දන් දෙනවා. අල්ලාගෙන ඉන්න කියාට ප්‍රශ්නයක් නැත්තම් ඒක තුළ නිවීමක් තියෙනවනේ. එයාට දන් දෙන්න අවශ්‍ය නැහැ. ඇයි දන් දුන්නම යාට ප්‍රශ්නයක් එනවා? ඇයි? අර අල්ලාගෙන ඉන්නකොට තිබිච්ච නිවීම දැන් නැහැ. අත්‍යරියම එයා කැළඹෙනවා. එහෙනම් මේ ලෝකේ දන් දෙන හැමෝම දන් දෙන්නේ අල්ලාගෙන ඉන්න බැරි නිසා. එහෙනම් මෙතන තියෙන ධර්මතාවය මොකද්ද කියලා බැලුවාම පාරක යනකොට අපි ජීවත් වෙන පරිසරය තුළ ලෝභය, ద్వේසය, මෝහය, රාගය, වෛරය කියන ඕනම අකුසල මූලයක් ඇති වෙන්න පුළුවන්. හැබැයි ඒක අනිත්‍යයි කියලා පිළිකුල් සංඥාවෙන් වඩන්න ඒක තුළ තියෙන ධර්මතාවය දකින්න උවමනා වෙන්නේ එයා ඒකට අවුවෙනව නම් පමණයි. එහම අවුවෙන්නේ නැත්නම් එයාට පේනවා විතරයි, ඇයෙනවා විතරයි, දැනෙනවා විතරයි. ඒක තුළ එයාට යමක් නැහැ. එහෙනම් ප්‍රශ්නයක් තියෙන්නේ දැන් යමක් දැක්කාම එයා තුළ හිබේ වැඩෙනවා. මොකද්ද වැඩෙන්නේ? මේක පිළිකුල්, මේක පිළිකුල්, මේක හරියන්නේ නැහැ, මේක අනිත්‍ය වෙනවා, මේක දුකයි කියලා එකක් වැඩෙනවා. වැඩුණාන් පස්සේ ටිකක් කළා යනකොට මේක මට ගැටලුවක් නැහනේ. ඉතින් මම ඒක අයිති කරගන්න ගියේ නැහනේ. ඒවා මම ලබා ගන්න ලෝභය මට තුල ඇති වුණ නැහනේ. විනාශ කරන්න දේශය ආවෙත් නැහනේ. නිකන් පෙනුණා විතරනේ. පෙනිච්ච පළියට මම මෙච්චර මේ මාන්සි වෙන්නේ ඇයි? ඇහිච්ච පළියට මම මේ ඔළුවෙන් හිටගෙන මොකද්ද එකක් වඩනවානේ. මෙච්චර මාන්සි වෙනවානේ. ඇයි මම මෙච්චර වෙහසෙන්නේ? හැයිනක හැයන බව මට දැනගන්න බැරිද? පේනක පේන බව දැනගන්න බැරිද? මේතරම් වෑයමක් මාංශයක් දැරිය යුතුමද කියලා එතනකොට අපිට තේරෙනවා නෑනේ. පේනවා. ඉතින් ඒක පාඩුවේ ගියා. ඒක ප්‍රශ්නයක් නෙමෙයි. ඒන එක සාමාන්‍ය දෙයක් විසින් එයා දකින්න පුරුදු වෙනවා. ඇයෙන දේ තුළ සාමාන්‍ය විදිහට ආගන්න පුරුදු වෙනවා. හේතුව ඒක අනිත්‍යයි කියලා පිළිකුල් කියලා වඩන එක ලොකු විඩාවක්. හැබැයි ඒක වැඩුවා එක කාලයක. කොයි කාලෙද? ඒව අපට ප්‍රශ්නයක් වෙච්ච කාලයක. හැබැයි ඒවා ප්‍රඥාවෙන් දකින්න පුළුවන් කාලෙක දැක්කයි කියලා දැනගත්තාම ඇති. ඇයි පිළිකුල් කරන්න දෙයක් නැහැ. ඒකෙන් අපට ප්‍රශ්නයක් නැහැ. දැන් අතුර පාඩුවේ යනවා පාරෙන් එයා පැත්තේ. අපි පාරේ මෙයා පැත්තේ යනවා. දැන් එයාගේ පාඩුව එයා යනවා නම් අපට ප්‍රශ්නයක් තියනවද? අපි යාට විරිත් වෙනවා. කොහමද බය වෙලා යන ඇටි? අපිට බය වෙලා පාරෙන්. එතකොට දැන් මේ මනුස්සයාට අදහසක් නැති වුණත් දැන් මේ මනුස්සයා රණ්ඩුවට පැටලෙන්නේ නැද්ද? ඒ වගේ එකක් මේ කරන්නේ. අර නිකම් පාඩුවේ යන රාගේ විරිත් වෙනවා අපි. රාගය දැක්කනේ දසංවරය කියලා එකක් විරිත් වෙනවා. විරිත්පු ගම ටග්ගල එකෙන් ප්‍රශ්න එනවා. ලෝභයක් තියෙනවා. අපිට ප්‍රශ්නයක් නෑ. ඒක පාඩ බඩමුට්ටු තියෙනවා. ඒවා තියෙන අපිට ප්‍රශ්නයක් නෑ. හැබැයි ඒවා දැක්කම මේකට අවුයි, මේකට අවුනාම අපිට මේ දේවල් එයි කියලා අපි ඒක නිදාසෙන් වෑයම් කරනවා. එතකොට අර නිකන් යන හතුරට විරිත් වෙනවා වාගේ. එතකොට අර ලෝභය අපිට මේ පාර දෙන්න පටන් ගන්නවා. ඇයි? අර කොළුවෙන් දැන් අයින් කරන්න එපා. ධර්ම සංඥාවක් තියෙන එක අයින් කරන්න. අයින් කරන්න নানা ප්‍රකාර කමටන් ගන්න ඕනේ, වෙන අරමුණු වලට යන්න ඕනේ, සිත නිවන්න ඕනේ. ඕම එකක් කරන්නේ ඇයි? අරකට විරුද්ධපු නිසා දැන් එකෙන් ප්‍රශ්නයක් ආවා. එහෙනම් ඒ පේන දේවල් පෙනිලා යන්න අරින්න ඕනේ. ඇයින දේවල් ඇහිලා යන්න හරින්න ඕනේ. දැනෙන දේවල් දැනිලා යන්න හරින්න ඕනේ. සිතෙන දේවල් සිතිලා ඔකෝම යන්න හරින්න ඕනේ. ඇයි අපි මොකවත් කරන්නේ? ඒව එකක්වත් අපේ ප්‍රශ්නයක් නෙමෙයි. මේ ලෝකේ හැමතැනම තියෙන්නේ මේ වගේ නාම රූප වල කෙලස් මේ ක්‍රමවේදයක් තමයි තියෙන්නේ. වෙන එකක් නැහැනේ. ඒතර ලෝකයේ තියෙන සියලුම දේවල් කෙලස් නම් අපට වඩන්න තියෙන්නේ අර කෙලෙස්යක්ම අනිත් පැත්තට අරවගෙන නම්. දැන් මිනිස්සුන්ට අලෝභය වඩන්න ඕනේ. එහෙනම් ඉස්සෙල්ලා යා මොනවද වඩන්න ඕනේ? එහෙම එක්කෙනෙක් කියලා ඇහුවා මගේ ගෝලේ. ස්වාමීනි දාන පාරමිතාව කොහොමද පුරන්නේ? ඒකට ලෝභ පාරමිතාව ඉස්සෙල්ලා පුරලා ඉන්න කිව්වා. ඇයි? ගොඩාක් අල්ලා ගත්තමනේ ගොඩාක් අතාරින්න පුළුවන්. එයා ටික කලන්තේ වාගේ. ස්වාමීනි පොඩ්ඩක් ඉන්න. ස්වාමීනි මට ආයි කියන්න. මොකද්ද ඔයා ඇහුවේ? මට මේ දාන පාරමිතා පුරන්න ලෝභ පාරමිතා ඉස්සලා පුරන්න. ඇයි? මිනිස්සුන්ට ලෝභේ නැත්තම් දැන් දාන පාරමිතාව පුරන්නේ කොහමද? පුරන්න විදියක් නැහැ. ඒක පිළිලා. දැන් එයාට පුරන්න අවශ්‍යතාවයක් ඇති වුණොත් දැන් දානේ දෙන්න ලෝභී ඉස්සලා වඩලා ඉන්න ඕනේ. ලෝභයේ වැඩිපුර ඇත්තාට කෑදරකම ඒ වලට තියෙන වැඩිපුර බැඳීම ඇත්තාට විතරයි වැඩිපුර අතාරින්න පුළුවන්. එහෙනම් මේ ලෝකේ දාන පාරමිතාව වැඩිපුර කරන්න පුළුවන් කාටද? වැඩිපුර අල්ලපු කෙනාට. 100%ක් අල්ලගෙන ඉන්නේ. එයාට දාන පාරමිතාව වැඩියෙන් පුරන්න හම්බෙන්නේ නැහැ. 98%ක් එයා වැඩ ඉවර කරලා. එහෙනම් එයාට පොඩ්ඩයි පුරන්න පුළුවන්. එහෙනම් යම් කිසි කෙනෙක් දාන පාරමිතාව මහා පරිමාණයෙන් පුරන්න ඕනේ නම් එයා මහා පරිමාණයෙන් ලෝභ පාරමිතාව ඉස්සලා වඩන්න ඕනේ. වැඩුවාම මේ ලෝකේ තියෙන සෑම කුණුකටම යහුවෙලා දැන් යාට තියෙන කොනක ඉඳලා අත්තරින් එක. එතකොට දැන් දාන පාරමිතා පුරන්න පුළුවන්. ඕන තරම් දන් දෙන්න දේවල්ට. ඇයි? හැම දෙයකටම අහුවෙලා යා. එහෙනම් මේ වගේ අපි මේ ලෝකයේ සමහර දේවල් දැක්කාම ඒ දකින්න හැම දෙයක් තුලින්ම අපට ප්‍රශ්නයක් තියෙනවා නම් ඒ කියන්නේ දැන් අපිට ඒක නිදාසීමක් වඩන්න ඕනේ. දකින්න දේ, ඇහෙන දේ, දැනෙන දේ තුල ප්‍රශ්නයක් නැත්තම් දැන් හැම දෙයක්ම අත්හැරලා ආපු කෙනෙකුට දැන් ලෝභයක් නැහැ. දැන් යාට දාන පාරමිතා පුරන්න අවශ්‍යද? නෑ. ඒ වගේ අපිට මේ නාම රූප වල සංඥා සංස්කාර වල ප්‍රශ්නයක් නැත්නම් වඩන්න අවශ්‍ය නැහැ. හැබැයි ඒක වඩන්න ඕනේ නම් අවු වෙන ක්‍රමයේසල වඩලා ඉන්න ඕනේ. දැන් අවු වෙන්නේ නැත්නම් දැන් නිදාසෙන්නේ කොහමද? එහෙනම් අවු වෙන එක වැඩුවට පස්සේ අපි කියන දැන් අවු වෙනවද? එහෙනම් දැන් මේක වැඩුවම නිදාස වෙනවා. ඒක කොහමද කියලා කිව්වම දැන් තුවාලෙට බේත් දාන්නේ කොහමද? එහෙනම් ඉස්සලා තුවාල වෙලා ඉන්න ඕනේ. ඇයි? තුවාලයක් නැතුව බේත් දාන්න ක්‍රමයක් නැහැ. ඒ වගේ මේ කෙලෙස් තියෙන මේ ලෝකේ මේ අපට තේරුම් ගන්න බැරි විදියට මේ හැම එකක්ම මේ නාම රූප වල තියෙන්නේ. මේ ලෝකේ මේ නාම රූප මේ කියන මේ සංඥා සංස්කාර ධර්මයන් වලින් තොරව රාත් වෙච්ච බුදු වෙච්ච කෙනෙක් නැහැ. එහෙනම් බුදුවරු කමටහන් අරන් තියෙන්නේ මේ නාම රූප වලින්. රාතන් වහන්සේලා රාත් වෙලා තියෙන්නේ මේ නාම රූප වල. මේ නාම රූප වල මොනවද තියෙන්නේ? ලෝභ දේශ මොහ. එහෙනම් ඒවා ප්‍රශ්නයක් වෙන තාක්කල් කමටහනක් අවශ්‍යයි. ප්‍රශ්නයක් නැත්නම් අපිට තියෙන්නේ පේන බව, දැනෙන බව, හැඟෙන බව, සිතන බව බලාගෙන ඉන්නේ.